වාණිජ මණ්ඩලයෙන් අපිට දැන් දැනගන්න ලැබුණේ සීපීඑස්එල් ආදින සභාපතිතුමා සියලු උජ්‍ය සමිති කැඳෙව්වා. කැඳලකේ මේක මේ සුරංගය පිළිබඳව දැන් මේක නැවතවතාවක් තවත් පාර්ශවයකට දෙන්න යනවා කියන කතාව තමයි කිව්වේ. 2009 අවුරුද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ අපි උජ්‍ය සමිතිවල ඉල්ලීමක් විදිහට මේ 1/3 එක එනකොට තිබ්බ ට්‍රෙෂරි එකට. ඒ තුනෙන් එකේ කොටස අපිට නැවතවතාවක් ලංකා ගණිත නීතිගත සංස්ථාවට අපිට ගන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ අයිතිය දුන්නේ එක නැවතවතාවක් විකුණන්න යන්නේ කොහොමද කියන එක. කොහොමවත් උජ්‍ය සමිති සියලු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විදිහට මේකට අපි එදත් විරුද්ධ වුණා අදත් විරුද්ධයි. මේ දේ නතර කිරීම සඳහා අපි ඕනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.